අද දක්ෂිණාංශික පක්ෂ සහ වාමාංශික සලු පොරවගෙන ඉන්න පක්ෂ ඔක්කොමල සම්මුතියකට එකතු වෙලා තියෙනවා. සම්මුතිකාමීව ඒගොල්ලෝ කරන්න යන්නේ ජනතාවගේ පැත්තට ප්‍රහාරයක් එල්ල කරන එක. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා පාලක පන්තියේ සම්මුතියට විරුද්ධව පැලෙන පෑගෙන ජනතාවගේ පහළ පාන්තික ජනතාවගේ සම්මුතියක් අවශ්‍යයි. ඒ නිසා කම්කරු ව්‍යාපාරයේ, ගොවි ව්‍යාපාරයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ, කාන්තා ව්‍යාපාරයේ, ඒ වගේම රැකියා විරහිත තරුණයන්ගේ ව්‍යාපාර මේ සියලු ව්‍යාපාර එකට එකතු වෙච්ච සම්මුතියක් අවශ්‍යයි කියලා ජනතාවගේ සම්මුතියක් හරහා විතරයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්.